ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය ආනන්ද සෙනුරත්න මහත්මයාගේ නිවසේහි අද දින ඉතාම වටිනා පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව. මේත වසර 3කට කලින් අපෙන් වෙන් වුණු ආචාර්ය දේහිනි සෙනුරත්න මහත්මිය වෙනුවෙන් සිදු කරන ප්‍රාප්ති දානමය පින්කමයි මේ මැනවින් සිදු කළේ. ගත වූ වසර 33ම ආනන්ද මහත්මයාගේ දෑතින් දානය සෝදානම් කරලා ස්වාමින් වහන්සේ වෙනුවෙන් නිරතුරුව දානමය පින්කම් සිදු කළා. එතුමිය මිය ගිහිල්ලා ස්වල්ප මොහොතකිනුත් මම හිතන්නේ දේහය මේ ගෙදර තියෙන අවස්ථාවේදීම දානය සෝදානම් කළා. උදෑසන ස්වාමින් වහන්සේලාට දානි පූජා කළා එදා. ඊට පස්සේ හත් දවසෙන් තුන් මාසෙන් මේ වගේ පින්කම් සිදු කරන අතරේදී විශේෂයෙන් මාසිකව දානමය පින්කම් සිදු කළා. හැම මාසෙම 17 වෙනිදා ආනන්ද මහත්මිය දවසම කැප කළා නිවාඩු අරගෙන මේ පින්කම් ඉතාම මැනවින් සෝදානම් කළා සිදු කළා. පින්තුනි කෙනෙක් මිය යාම මරණයට පත්වීම අප සැලකන්නේ අවමංගල කාරණයක් විදියට මලකෙදර කියලා අපි කියන එදාට. ඒ අවමංගල කාරණයක් වුණත් බෞද්ධයන් විදියට අපි ඒ අවමංගල්‍ය කාරණේම මංගල කාරණා බවට පත් කරගන්නවා. මංගල සූත්‍රයේ දැක්වෙන විදිහට දානච ධම්මචර්යාච ඒතම් මංගල මුත්තමං. අර අවමංගල කාරණේම පාදක කරගෙන අපි දන් දෙනවා. ධම්ම ශ්‍රවණං ධම්ම සාකච්ඡාච ධර්ම ශ්‍රවණය කරනවා ධර්ම සාකච්ඡා කරනවා. ඥාතකානංච සංඝෝ කිය විදිහට ඥාති වෙනුවෙන් පින්කම් කළා පින් අනුමෝදන් කරනවා. කතඤ්ඤතා කලගුණ සැලකීම මේ පින්කම් විදියට සිදු කරනවා. ආරති විරති පාපා කිය විදියට පංචශීලය ආරක්ෂා කරනවා. බලන්න වෙනතුනි සමනනංච දසනං කිය විදියට ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා. උන්වහන්සේලා වෙතින් අපි ආශිර්වාද ලබා ගන්නවා. මේක තමයි බෞද්ධ ජීවිතයේ තියෙන ලක්ෂණය. කෙනෙක් මිය ගියාම අන්න ඒ කරුණම පාදක කරගෙන අපි අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් ඇති කරගන්නවා. ඒකම මංගල කාරණයක් බවට පත් කරගන්නවා. බෞද්ධ ඉතිහාසයේ දිහා බලන විට ඉතාම පැහැදිලි කාරණයක්. බොහෝ දෙනාගේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙච්ච අවස්ථාවක් තමයි තමන්ගේ ජීවිතයේ ලොකු අභියෝගයක් එළිමිච්ච අවස්ථාව. ඒක තමන්ගේ දැඩි දේපල හානියක් වීම, නැත්නම් ළඟම ඥාතියෙක් වෙන්වීම, නැත්තන් තම ලොකු අනතුරකට පත්වීම, නැත්තන් තමන් අනපේක්ෂිත දෙයක් ජීවිතයේ සිදුවීම, මෙන්න මේ වගේ කරුණක් පාදක කරගෙන බොහෝ දෙනෙක් මේ ධර්මයට ආපු අවස්ථා ගැන අපට දැක ගන්න පුළුවන්. ඔබ හාලේ තියෙන කිසා ගෞතම වැනි අය, පටාචාරා වැනි අය, ඒ ජීවිතයේ වඩාත්ම අවදිමත් බවක් ඇති වුණේ මේ ජීවිතය ඇති වෙච්ච මහා වෙසනයන්, විහෝවයන්, අභියෝගයන් හමුවේ. එනිසා අපට අපේ ජීවිතය ගැන නැවත හිතා බලන්න කාරණයක් තමයි මේ වගේ අවස්ථාවකට අපිපත් වීම. ඉතින් ආනන්ද මහත්මයාගේ ජීවිතය දෙස බලන විට මේ කාරණේ ඉතාමත් මනමින් අපට පැහැදිලි වෙනවා. එතුමා මේ ජීවිත අභියෝගයම හොඳ පැත්තට හරවගෙන ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදු කරගත්තා. කුසල් දහම් උපරිමයෙන් සිදු කළා. ඒ වගේම ජීවිතයේ ශක්තිමත්ක මුහුණ දෙන්නට පුළුවන් විදියට ජීවිතය කළමනාකරණය කරගත්තා. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එතුමාට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මේ ඔබ හැම දෙනෙක්ම අපේ අජිත් මහත්මයා ඇතුළු මේ බොහෝ දෙනෙක් එතුමා සමග ළඟින් සිටීමෙන් එතුමාට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ නිසාම තමයි අදටත් ඔබ මේ වගේ පින්කම් වලට පැමිණිලා ආනන්ද මහත්මයාට ලොකු ශක්තියක් වෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ආනන්ද මහත්මයා කෙරෙහි තව මෛත්‍රියෙන් ඔබතුමාගේම දරුවන් වගේ මේ ස්වාමීන් වහන්සේලා නිරතුරුව ඔබතුමාට ශක්තියක් වුණා. එනිසා මේ ජීවිත අභියෝගයේ හමුවෙහි අපට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කම ලැබුණා. දෙහිඳිනවන කොහේ හරි ඉඳගෙන බලාගෙන ඉන්නවා නම් මේ හැම කරුණක් ගැනම බොහොම සතුටටපත් වෙයි. මේ ගෙදර කළමනාකරණය කරන ආකාරය, පිරිසිදුට තියාගන්න ආකාරය, ඒ වගේම දානමාන ආදිය සකස් කරන විදිය මේ සියල්ලක්ම දැස බලලා එතුමිය බොහෝ විට සතුටටපත් වෙනවා ඇති. ඉතින් මේ නිවසේම වාසය කිරීම වඩාත් වැදගත් වෙනවා. දෙහි නිරෝණ වාසය කළ මේ නිවසේ ඉඳගෙනම මේ වගේ පින්කම් කිරීම, මේ වගේ යුතුයකම් කිරීම එතුමියට කරන සැබෑ ගෞරවයක් කළගුණ සැලකීමක් විදිහට සලකන්නට පුළුවන්. පින්තුනි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානීය පූජා කිරීමෙන් අප ලබන ප්‍රධානතම ආනිසංසයක් තමයි ඒ ස්වාමීන් වහන්සේලා වෙතින් අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කළ පමණට පින්තුනි අපේ ජීවිත ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නේ, ගුණධර්මෙන් දියුණු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ හිත පිරිසිදු වන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ වඩාත්ම සතුටින් ජීවත් වෙන ක්‍රමය. මේ ජීවිතය සතුටෙන් ගත කළා පරලොව සුගතිගාමි වෙලා. ඒ වගේම විශේෂයෙන් මේ අවිද්‍යාසහගත සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වීමේ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධම්මගයේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි දානය කියන කාරණය, පරිත්‍යාගය. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ දන් දීම ගැන වර්ණනා කළා. ඇයිකට හේතුව මෙතන තමයි අපි ආධ්‍යාත්මික ගමනට පිවිසෙනටත් සුගතියට පිවිසෙනටත් තියෙන ප්‍රධාන මාවත විදියට බුදුහාඳුර දැක්කා. විශේෂයෙන්ම මරණයෙන් පස්සේ කෙනෙක් දුගතිගාමි වෙන්නට හේතු වන ප්‍රධානතම කාරණයක් තමයි දැඩි ලෝභය කියන කාරණය. ඒ වගේම මේ ජීවිතයේ අසාර්ථක වෙන්නට, තමන්ට ඉන්න හොඳ මිතුරන් අහිමි වෙන්නට ප්‍රධානතම හේතුවක් තමයි දැඩි ලෝභය කියන කාරණය. අපි පරිත්‍යාගුණ පමණට අපේ හිතේ තියෙන මෘදුගතිය වැඩි වෙනවා. අප වටා ඉන්න අය අප ගැන යම්කිසි විදිහක ප්‍රසාදයක්, සතුටක් අපට හිතවත් බවක් ඇති වෙනවා මේ පරිත්‍යාගය නිසාම. හැබැයි වෙනතුනේ පරිත්‍යාගයයි දානයයි කියන දෙකේ පොඩි වෙනසක් තියෙනවා. පොඩිත් නෙමෙයි, බලන් ගියාම ලොකුම වෙනසක් මේක. දානය කියන්නේ සාමාන්‍යයෙන් අපි සන්තපදිවල අනිත්‍යට දීම. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් පරිත්‍යාගය කියන්නේ මේ ඡාග කියන ගුණය ඊට වඩා ඉහළ ගුණයක්. ඡාග කියන්නේ අත්හැරීම. ඒක මුළු හිතින්ම අත්හැරලම දෙන්නට ඕන. ඇතැම් විට අපේ ජීවිතේ හුඟක් දන් දීලා තියෙනවා. හැබැයි අපට අත්හරින එක ලේසි නෑ. ඔබහලෙති මේ ගෞතම සම්බුද්ධ ශාසනය දීපු සුවිශාලම දානය, අසදෘශ මහා දානය. ඒ දානේ දුන්නේ කවුද? ඒ දානේ දුන්නේ කොසල රජතුමා සහ කොසල මල්ලිකාව. එකල හිටිය සියලුම ස්වාමීන් වහන්සේලා එක තැනකට රැස් කරලා බුදුහාඳුර ප්‍රධානව භික්ෂු භික්ෂුණීලා සියල්ලක් නැහැ එක තැනකට රැස් කළා. ඒ ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන සියලුම දේවල් කැමැති පරිදි දන් දීලා. මේක එක බුද්ධ ශාසනයක එක පිරිසකට එකවරක් පමණක් සිදු කරන්න පුළුවන් සුවිශේෂ දානයක්. මේ දානය දෙන තරම් භාග්‍ය සම්පන්න වුණේ කොසල රජතුමා කොසල මල්ලිකාව. ඒ තරම් සුවිශාල දානයක් දුන්නත් වෙනතුනි ඒ කොසල මල්ලිකාවට අන්තිම මොහොතෙහි ඒ තමන්ගේ හිතට මෙනෙවිච්ච රූපය පිළිබඳව ආසාවක් කරගන්න බැරුව එතුමියට ටික දවසකට හරි දුක දිගානෙ සිද්ධ වුණා. මේ තරම් සුවිශාල දානයක් දුන්නත් වෙනතුනි සුගතිගාමි වෙන එක එතරම් සරල දෙයක් නෙවෙයි, ලිහිස දෙයක් නෙවෙයි. ඇතැම් විට අපට හිතෙනවා අපි කඩන පිළිකමක් කරලා තියෙනවා, ස්වාමීන් වහන්සේට කුටියක් පූජා කරලා තියෙනවා, අපි මෙච්චර දාන් දීලා තියෙනවා, අපේ දේපල අපි මිය ගියාට පස්සේ අහවල් පුණ්‍යාතිනට පූජා කරනවා. මේ වගේ නොයෙක් දේවල් අපේ ජීවිතේ කියන්න පුළුවන්. හැබැයි පින්නතුනේ එහෙම වුණත් ඒ කාරණයෙන් කියන්නේ අනිවාර්යයෙන්ම අපි සුගතිගාමි වෙයි කියලා. සුගතිගාමි වෙන කියනත් වඩා අභියෝගාත්මක දෙයක්. ඒ සඳහා අප යම්කට ඇහැට දකින්න රූපයට තියෙන ආසාව අඩු වෙන විදියට හිත හදා ගන්නට ඕන. කනට ඇහෙන ශබ්දේ, නාසයට එන ඝන සුවඳ, දිවට එන රස, කයට දැනෙන පහස, මෙන්න මේ පංචකාම සම්පත්තියට තියෙන දැඩි ආසාව අත්හරින විදියට අපේ හිත අපි හදාගෙන තියෙනට ඕන. මේ සඳහා අපි කාලයක් කැප කරන්නට වෙනවා. අන්න එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපට විශේෂයෙන් මේ කාටකින් සුගතිගාමි වෙන්නට, අනිත් අතෙන් අපට සැබෑ දහම් පණිවිඩය වෙත පිවිසෙන්නටත් පුළුවන්කම තියෙනවා. අනේ පරිත්‍යාගයේ වෙච්ච පමණට අපට හොඳ මිතුරන් ලැබෙනවා. අපි ජීවිතයේ කොයිතරම් ධර්මයේ ලැබිලාද කියන එක තීරණය කරන ප්‍රධාන සාධකය අපි කොච්චර කල්යාණ මිත්‍රයන් අපි ඇසුරු කරනවාද කියන කාරණේ. අපි කොයිතරම් ඉහළ මට්ටමින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවාද කියන එක තීරණය වෙන කාරණිය තමයි සාධකය තමයි. අපි කොයිතරම් ඉහළ මට්ටමින් පරිත්‍යාගය පුහුණු කරනවාද කියන කාරණිය. එතකොට තමන් විවේකී ඉන්න වෙලාවේදී තමන්ට ධර්මයේ නාමයෙන් වැඩිපුරම මොකද හිතෙන්නේ? තමන් විවේකී ඉන්න වෙලාවට වැඩිපුරම පුහුණු කරන්නේ කොහොමද? දිනකට තමන් වැඩිපුර කාගේ දේශනා දහන්නේ? කවුරු කියන දේවල්ද වැඩිපුර අහන්නේ? කොමන දේවල්ද වැඩිපුර බලන්නේ? මෙන්න මේක තමයි තමා ධර්මයත් එක්ක ඉන්න බවට තියෙන සාධකයේ ධර්මයේ ක්වොලිටිය ප්‍රමාණයේ බලන අවස්ථාව. අන්න ඒ කාරණේ තීරණය වන්නේ තමා කොච්චර පරිත්‍යාගයේ පුරුදු කරාද කියන කාරණේ. හැබැයි පිටුතුනේ එකකින් කියන්නේ අරන් වා බඩමුට දෙනවා කියන එක නෙමෙයි මේක. තමා කොයිතරම් අත්හරින්න සෝදානමින් ඉන්නවද? ආත්මසක පරිත්‍යාගයේ තමා සන්තකව තියෙන සැපය අනිත්‍ය වෙනුවෙන් කැප කරන්න පුළුවන් මට්ටමින් තමන් ඉන්නවද? සාමාන්‍ය සරල දෙයක් කියවොතින් තමන්ට වැඩ කරන දවසක ඒ වැඩ කරන ස්ථානයේ නිවාඩු දාලා තමන්ට පින්කමකට යන සෝදානමක් තියෙනවද තමන්ගේ හිතේ? සමහර එක නම් විස්රාමිකී දවස රෝහණ කරන් එන්නම් පන්සලට කියලා කියනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙනතුනි. නමුත් තමන් වැඩ කරන දවසක දවසක් අඩු ගානේ පැයක් කලින් ඇවිල්ලා පින්කමකට බණකට යන්න තමන් සූදානම්ද? අඩු ගානේ අවුරුදු දෙක දවසක් කටින පින්කම දවසක් නිවාඩු දාලා පන්සලට එන සූදානම්ද? මේ ගුණය මේ පින්තුන් ළඟ තියෙනවා සමහරලාට. අපේ ආනන්ද මහත්තයා හොඳටම ප්‍රැක්ටිස් කරනවා. එතුමා අවශ්‍ය ඕන වෙලාවක නිවාඩු ගන්න බලන් ඉන්නේ. ඒ වගේම තමන් ස්කෙඩියුල් එක හදාගන්නේ පොහේ දවසේ සිල් ගන්න දවස් වෙන් කරගෙන. එතුමා එතෙමිට වෙන රටකට ගියත් රාජකාරී කටයුත්තකට ගියත් තමන් සිල් ගන්න දවසට හානියක් කර නොගෙන ඒක සිදු කරන්නේ. පින්නුතුනි මෙන්න මේක තමයි ආත්මසක පරිත්‍යාගය කියලා කියන්නේ. මෙන්න මේ පරිත්‍යාගය තමන් ඉන්න දවසේ තමන්ට සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් මොහොතේ තමන්ට කරන්න බැරි නම් පින්නුතුනි තමන්ට අවසාන මොහොතේ හිතාදා ගන්න පුළුවන් කියලා හිතන අමාරුයි. තමන් විස්රාම ගිය කාලෙක කරන්න පුළුවන් කියලා හිතන අමාරුයි. එනිසා තමන් දහමට ආවාද, තමන් පරිත්‍යාග ශීලීත්වයේ පුහුණු කරනවද, ආත්ම සුඛ පරිත්‍යාගයේ සඳහා තමන් කැපවල ඉනවද කියලා අනිත් අයගේ රෙකමෙන්ඩේෂන් ඕනේ නැහැ. ආම්ගුරුන්ගේ ගුණ කතන ඕනේ නැහැ. හොඳ දානපතියෙක් කියලා කියන්න නුකුවට කමන්නේ. ඔබටම ඔබ ගැන චෙක් කරලා බලන්න පුළුවන් ඔබ කොයි මට්ටමේ මේක පුහුණු කරනවාද කියන කාරණා. මෙන්න මේ දෙක පින්නතුනේ තමයි ජීවිතයේ ලොකු ධර්මයක් මුණගැහෙනවා. අන්නේ ධමත් එක්ක තමයි මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. දානෙන් ආරම්භ වෙන මේ ගමන් මාර්ගයේ සීලයෙන් තවදුරටත් සෝභමාන කරගන්නවා. පංචශීලයේ අපේ ජීවිතයේ ශක්තිමත් පියවරක් වටපත් කරගන්නවා. එයින් නොනවති අපි විශේෂයෙන් මෛත්‍රිය පුහුණු කරනවා. ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග ශීලීත්වය, මෛත්‍රිය කියන මෙන්න මේ ගුණාංග ටික අපේ ජීවිතය මේ ජීවිතය සතුටෙන් තබා ගන්නට අපට ලොකු ශක්තියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි කොයි මොහොතේ මිය ගියත් මරණයෙන් පස්සේ ජීවිතය මිනිස් භවයෙන් පහළට නොවැටෙන විදියට ඊට වඩා ඉහළ තැනකට ඔසවා තබන්නට අපේ මේ චර්යාව, අපේ මේ මානසික දියුණුව අපට හේතුවක් වෙනවා. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ පින්නතුනේ මේ ජීවිතයේ නිරෝගීව සතුටින් ඉඳීම විතරක් නෙවෙයි. අපි ඕනම වෙලාවක මේ ජීවිතය අත්හරින්න පුළුවන්. අන්නේ අත්හැරපු මොහොතෙහි මේ මට්ටමෙන් හෝ මේට ඉහළ මට්ටමක අපේ හිත පිහිටුවා ගන්නට පුළුවන් විදියට අපේ මනසින් මානසික සෝදානම් කියන කාරණේ. මේ සම්පත් ඕනම වෙලාවක අපට අත්හරින්න පුළුවන්. අන්නේ අත්හරින වෙලාවේ තමයි ඒකට සෝදානම් කියලා බලන්නේ. විශේෂයෙන් අපි දේහේ නෝන තුලින් මේ ලක්ෂණය දැක්කා. එතුමිය මේ යන කලින් මම හොඳට හිත හදාගෙන හිටියේ. මේව අත්හරින බව එතුමිය හොඳටම දැනගෙන හිටියා. ඒ සඳහා මානසික සෝදානමින් හිටියා. අන්නේකින් අපට පේනවා එතුමිය සුගතියක ඉපදිලා ඇති කියලා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන පින්නතුන් විදියට ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන පින්නතුන් විදියට මේ පින්නතුන් මේ ජීවිතයේ සතුටෙන් ගත කරන විතරක් නෙවෙයි, මෙත්තන් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා දකින්නට ස්වාමීන් වහන්සේලා කැමතියි. නැවත අපි සුගතියේදී මුණ ගැහෙන දකින්නට අපි කැමතියි. අනේ නිසා තමයි ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ සියලුම වැඩසටහන් කළමනාකරණය කරන්නේ. ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන්, මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන්, ඒ හැම දෙනාම වෙනුවෙන් එක එක මට්ටමේ වැඩසටහන් මේ ස්වාමීන් වහන්සේලා සංවිධානය කරන්නේ ඒ ඔබේ ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂාවෙන්. ඔබේ මානසික සැනසීම අපේක්ෂාවෙන් තමයි ස්වාමීන් වහන්සේලා කටයුතු කරන්නේ. මේ විදිහට පින්නතුනි අපේ සුගතියේ කාලය ගත කරන විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපේ මේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන මේ සංසාර චක්‍රේම නිදහස් වෙන විදිහට අපේ බුද්ධිය අපි ඉහළම මට්ටමකින් පවත්වා ගන්නට ඕන. සැබවින්ම අපේ ජීවිතයේ යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. පින්නතුනි අපේ ජීවිතය කියන්නේ පංචස්කන්ධයක් නැත්නම් පංච උපාදාන ස්කන්ධයක් කියන කාරණා. ඒ කියන්නේ ඇහැට රූපයක් සාමාන්‍යයෙන් අපට පේන්නේ ඇහැට රූපයක් දකිනවා, කනට ශබ්දයක් අහනවා, නාසයට ගඳ සුවඳක් විඳිනවා, දිවට රසයක්, කයට පහසක් කියලා තමයි පේන්නේ. නමුත් ඒකට යටින් ලොකු කතාවක් තියෙනවා පින්නතුනි. දැන් මේ ගෙදරක් ගත්තොත් මේ ගෙදර ලස්සන බඩමුට්ටු ටික ලස්සනට තියඳ ගහපු ටික තමයි තියෙන්නේ නේද? හැබැයි මේ ගෙදර හදන දවස්වල කවුරු හරි ආවනම් මේක ලෑලි ගොඩක් නේද? ප්‍රීපටික ලී ටිකක් තමයි අපිට දැක ගන්න පුළුවන්. පස්සේ තමයි මේවා බෝඩ් ගහලා මේ තිල්ත ගාලා කාපට දාන ලස්සන මේ තියෙන්නේ. එතකොට මේකේ සැකෙල්ල දැස ශනිකව බලන වගේ අපි ඇහැට රූපයක් දකිනකොටම ශනිකව අපි බලන්න ඕන ඒ ඇහැට දකින රූපයට පදනම් වෙච්ච යථාර්ථය මොකද කියන කාරණය. ඇහැට රූපයක් දකිනවත් එක්ක මේ පිටුපස්සේ තියෙන කතාව තමයි ඒකට පාදක වෙච්ච ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය රූප සංඥාව රූප සංකේතන ආදී මේ කරුණු ගානක එකතුවකින් හටගත්තු දේ ඒ සියලුම කරුණු නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ සංඥා වේදනා විදියට හඳුනාගෙන මනෝ විඥාණයෙන් දකින අවස්ථාව තමයි අපි මේ ඇහැට රූප දකිනවා කියන්නේ කනට ශබ්ද අහනවා කියන්නේ නාසයට ගඳ සුවඳ අහනවා කියලා කියන්නේ. එතකොට අපි අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් කිසියම් අත්දැකීමක් ලැබනවා කියලා කියන්නේම අර මූලික අවස්ථාවේ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක හරියට අපි තේරුම් ගත්තොත් අපි දන්නවා අපි ඇසින් රූපයන් තේරුම් ගන්න හැම අවස්ථාවකම කියන්නේ රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක් කියලා. දැන් අපි වාහනයක යනකොට නිතරම ඩ්‍රයිව් කරන්නේ වාහනේ ඉස්සරහා බලාගෙන. හැබැයි අපි ඉන්නේ ඊට පිටපස්සේ. වාහනේ උඩ රෝද හතර උඩ තමයි අපි ඉන්නේ. රෝද ටික දිහා බලාගෙන අපි කවදාවත් ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි නිතරම ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. එතකොට අපි හිටගෙන ඉන්නේ අපි ඉන්නේ රෝද හතර උඩ. ඒ රෝද හතර තියෙන්නේ අපි මීට ස්වල්ප මොහොතකට කලින් දැකපු තැන තමයි වාහනේ තියෙන්නේ. හැබැයි බලන් ඉන්නේ ඉස්සරහා. අපිට නිතරම හිතෙන්නේ තමන් ඉන්නේ ඉස්සරහා කියලා. හැබැයි තමන් ඉන්නේ මීට ස්වල්ප මොහොතකට කලින් පසු කළ කිය මොහොත තමයි අපි දැන් මේ හිටගෙන ඉන්නේ. එතකොට ඔබ මේ ඇහැට රූපය පේන වෙලාව කනට ශබ්ද අහන වෙලාව කියලා ඔබ දැනට හිතන් ඉන්නේ ඇත්තටම අර වාහනේ ඉස්සරහා යනකොට පේන ප්‍රමාණය වගේ. ඇත්තටම අපි මේ රූපය තේරුම් ගන්නවා කියන අවස්ථාව මොකද්ද? අර මුල් අවස්ථාව දැකපු දැන පසු කළ ගියා වගේ අර මුල් රූපය පසු කළ ගිහිල්ලා මනංච පරිච්ඡ ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව තමයි අපි මේ අවස්ථාව ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේක දැක්ක ගමන්ම යතනත්තා යත්ත පඨවි ආපෝච තේජෝ වායෝ නගාදති කියපු විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයෙන් ඒක නා නිදහස් වෙනවා. ඇයි මේ වෙලාවේ තියෙන සතර මහා භූත රූපය කියන ගැත්තටම අපි මනසින් ගොඩනගාගත්තු එකක්, ඒක නිරුද්ධ වෙච්ච එකක්. බාහිර සතර මහා භූත රූපේ නිදහස් වෙනවා. ඒ නිදහස් වීමට කියන රූපයන්තේ නිදහස් වෙනවා කියලා. ඒ රූපයන්තේ නිදහස් වෙනත් එක්කම අනිත් පැත්තේ නාමයන්තිරුත් නිදහස් වෙනවා. මේක තේරුම් ගන්න මනස කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය කියන මෙන්න මේ නාමයන්තය. ඒ නාමයන්තය දිගට තියෙන දෙයක් නෙවෙයි. එතනම හේතු ඇති කලින් හටගෙන එතනම හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. එතකොට මෙන්න මේ නාමය සහ රූපයන්තය කියන දෙකෙන්ම එක විට නිදහස් වීම තමයි දුක නිදහස් වීම කියලා කියන්නේ. මෙන්න මේ දෙක තේරුම් ගැනීම තමයි නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි බුදුදහමේ ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගන්න අවස්ථාව තමයි අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන අවස්ථාව කියලා කියන්නේ. ඒ අවස්ථාවේ අපි බාහිර රූපෙන් නිදහස් වුණා. බාහිර රූපෙන් නිදහස් වුණා කියලා කියන්නේ දුක් සමුදායකින් අපි නිදහස් වුණා කියන කාරණේ. ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග මේ සියල්ලකින් අපි නිදහස් වෙනවා මේ අවබෝධයත් එක්ක. අනිත් පැත්තේ නාමයන්තේ නිදහස් වෙනවාකින් මේ මානසික ගැටලු සියල්ලකින් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. එතකොට බුදුදහමේ සියලුම දේශනා ફોකස් කරලා තියෙන්නේ මෙන්න මේ නාම රූප පරිච්ඡේද ඥානය සඳහා. එතකොට පින්නතුනි මෙන්න මේ ඥානය තමයි ප්‍රඥාව විදියට බුදුදහමෙන් සඳහන් කරන්නේ. මේක එකතකින් සුතමේ පඤ්ඤා විදියට අසා දැන ගැනීම විදියට නුවණක් තියෙනවා. මේක නැත්නම් මෙනෙහි කිරීම විදියට චින්තාමය පඤ්ඤා කියලා එකක් තියෙනවා. මේකම අපේ ජීවිතය කරගැනීම වශයෙන් භාවනාමය පඤ්ඤා කියලා එකක් තියෙනවා. එතකොට මේ අහන එක නිතර නිතර අපි හිතන්නට ඕන. මේක අපේ ජීවිතය කියන එක. ඒ විතරක් නෙවෙයි මේක හැකිතා ජීවිතයත් එක්ක එකටම බද්ධ කරගෙන අපි පුහුණු කරන්න ඕන. දවසට විනාඩි 10ක් 15ක් 20ක් වගේක් කොහොම භාවනා කරලා ටිකෙන් ටික අපි සක්මන් භාවනා කරනවත් එක්කමත් මේක පුහුණු කරන්න ඕන. ඊළඟ තවසාන වශයෙන් අපි හුස්ම ගැනීම දක්වාම මේක පුහුණු කරන්න ඕන. එතකොට අපි ජීවත් වීමත් මේ යථාර්ථයේ පුහුණු කිරීමත් යථාර්ථයේ මෙනෙහි කිරීමත් කියන කාරණය දෙකම එකක් බවට පත් වෙනට ඕන. අන්නේ දෙකම එකක් බවට පත් කරගත් උත්තමයට අපි කියනවා රහතන් වහන්සේ කියලා. හරියට රේල් පාරයි සාමාන්‍ය පාරයි දෙකම එක ලයින් එකකට ගියා වගේ. එහෙම පාරවල් තියෙනවනේ සමහර රටවල නේද? කෝච්චි පාරයි සාමාන්‍ය පාරයි දෙකම එක යන වෙලාවල් තියෙනවනේ. දැන් ශ්‍රී ලංකාවේ හැමක් තිබුණේ මනම් පිටේ පාලමේම නේද? අන්නේ වගේ අපේ ජීවිතෙත් පින්නතුනි ජීවත් වීමත් හුස්ම ගැනීමත් සහ මේ ධර්මයේ පුහුණු කිරීමත් කියන මෙන්න මේ සියලුම කරුණු එක ලයින් එකකට ආවා කියන එක තමයි අපේ ජීවිතයේ හැබැයි ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. ඉතින් මේ ගමන යන්නට අපට ශක්තිය, නිරෝගී භාවය, දිගාසිර සම්පත්තිය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, සුදුසු වටාපිටාව, විවේකය මෙන්න මේ දේවල් ටික ලබන්න තමයි අපි මේ දන් දෙන්නේ. මේ දේවල් ටික ලබන්න තමයි අපි අපේ අම්මට තාත්තට සලකන්නේ. මේ දේවල් ටික ලබන්න තමයි අපි ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් උපස්ථාන කරන්නේ. උන්වහන්සේලා රැක බලාගන්නේ. මේ හැම දෙයක්ම කිරීමෙන් අපට අර වටා පිටාව යටිතල පහසුකම් ටික ලැබෙනවා. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන. අපි එදිනෙදා කරන පින්කම් මෙන්න මේ ධර්මයේ අසා ගැනීම, ධර්මයේ තේරුම් ගැනීම, ධර්මයේ පුහුණු කිරීම සඳහාම අපි යොදවන්නට උත්සාහ ගන්නට ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් දාණයෙන් පස්සේ ලැබෙන කීර්තිය පැත්තට අපි යනවා. මං තමයි අහවල් දෙය දුන්නේ. එහෙම කිය කිය ගුණකතන පැත්තට ගිහිල්ලා මේ ධර්මය අපට අහිමි වෙනවා. ඒ නිසා දාණයෙන් පස්සේ අපි යන්නේ ගුණකතන කීර්ති ප්‍රශංසා පැත්තේද ධර්මයේ පැත්තටද කියන එක ගැන තමන් බොහොම අවදිමත් ඉන්නට ඕනේ. මෙතන මිස්සුනොත් මිස්සුනම තමයි. එතකොට දානේ දීලා අපි අනිත් පැත්තෙන් ධර්මයේ පැත්තටම යොමු වෙනට ඕන. අන්න එහෙම වුණොත් තමයි සැබැලෙසම අපට මේ ධහමෙන් ඉහෙලම ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පංචශීලයෙන් ආරම්භ වෙන මේ ගමන අපි ආධ්‍යාත්මික මඟට පිවිසියාද කියලා අපට බලන්න පුළුවන් සංකේතයක් තියෙනවා. යම්කිසි කෙනෙක් හොඳට පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ඒ තැනැත්තා සුගතිගාමි වෙනවා කියන එක ගැන ලොකු සාධකයක් දෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි එයා ආධ්‍යාත්මික ගමනට සම්මා දිට්ඨියට පැමිණලා සැබැලිසම දහමට පිවිසුණාද කියලා බලන්න සීලයක් තියෙනවා. ඒ මොකද සීලය? ඉන්ද්‍රිය සංවර සීලය කියනක් පුළුවන්, ආරේකාන සීලය කියනක් පුළුවන්. අපිට වඩාත්ම තේරෙන විදිහට කියනවා නම් මොන සීලයද? සීලයක් විදිහට කිව්වොත් නෑ, දැන් ඒකත් මතක තියාගන්නවා. මට එකපාර කියන්න පුළුවන්. නමුත් මම ටිකක් මේ ස්පේස් අරගෙන කිව්වේ එහෙම ගොඩ ටිකක් මතක හිටින කාලයක් යනකම්. පංචශීල අපි කිව්වනේ, දැන් මුලින් පංචශීලයේ තියෙනවා. පංචශීලයේ ස්ථාවරයල තමයි මේ ඔක්කොම කරන්නේ. ඊළඟට තමන්ම තමන් ගැන චෙක් කරගන්න පුළුවන් සීලය තමයි ආජීව අට්ඨමක සීලය. මේක සමාදන් වෙනවා කියන එක නෙමෙයි. මේක තමයි චතුසත්‍ය සම්මාදිටියත් එක්ක තමා සම්මාදිටියට පැමිණියාද කියලා බලන්න තියෙන ලක්ෂණය. මේ මොකද්ද මේ? අරසිංහ මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. මෙන්න මේ සීලයට අපි පිවිසෙන්නට ඕන. ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරයෙන් වැළකින විතරක් නෙවෙයි. ඊළඟට මොකද්ද? බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම කියලා මෙන්න මේ හතරනොත් වෙන් වෙන්නට ඕන. එතකොට පංචශීල රැකට විතරක් මේක ලේසි නෑ. හිස් වචන කතා කිරීමෙන් වැළකින එක ලේසි වෙන්නේ නෑ. ඇතැම් විට පොහොය සීල සමාදන් වුණත් මේකෙන් වැළකින එක ලේසි නෑ සමහර කෙනෙකුට. දස සීල සමාදන් වුණත් මෙතෙන්ට එන එක ලේසි නෑ. මේක පින්තුනේ සුවිශේෂ සීලයක්. මෙන්න මේක තමයි තමා ආරස්මිනු මාර්ගයට බැස ගන්න තා කියලා තමාටම තමා ගැන විමසන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා පින්තුනේ මෙන්න මේත් එක්ක තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් විශාල ගුණයක් වර්ධනය වෙනවා. දැන් මේක හොඳට මතක තියාගන්න. දැන් මම ආය දවසක් ආපෙලක් මතක තියාගන්න. දැන් මේකම වෙන ධර්ම දේශනාවලින්වත් කියලා තියෙනවා. නමුත් මම විශේෂයෙන් අවධාරණය කළ මේක කියලා නැහැ. ඒ නොකියපු නිසා තමයි මතකත් නැති ඇත්තේ. එතකොට අර පංචශීලෙන් ආරම්භ වෙන සුගතිගාමී ගමන් මඟ තමා වේගවත්ව, ඉතාම ශක්තිමත්ව ආධ්‍යාත්මික ජීවිතයට බැසගත්තාද කියලා තමන්ටම තමන් ගැන බලන් තුන ලක්ෂණේ තමයි තමන්ගේ මේ කායික වාචික සංවරයත් එක්ක ඊළඟට සම්මා ආජීවය. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවයෙන් ජීවිතම් කප්පේති කියපු විදිහට අර ආරසිංහ මාර්ගයේ තියෙන සම්මා ආජීව කියන කාරණය තමා ශක්තිමත් ස්ථාවරව සිදු කරන ජීවිතය තුළ. ඒ ඇති වෙන්නේ නිකන් නෙවෙයි අර සම්මා දිට්ඨියෙන් ඇති වෙච්ච මේ ආරසිංහ මාර්ගයට බැස ගැනීම කියන කාරණය. එනිසා පින්නතුනි මේ හැම මොහොතකම අපි යන්නේ නිවෙන සැනසෙන මාවත යන්නේ. මේ ආධ්‍යාත්මික සුවය මරණයෙන් පස්සේ ලැබෙන එකක් නෙවෙයි. මේ ආධ්‍යාත්මික සුවය ධර්මය කියන්නේ සාන්දිෂ්ඨිකයි අකාලිකයි. සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා කියන්නේ මේකයි. මේ ජීවිත කාලය තුළදීම ඉක්මනටම ප්‍රතිඵල ලබන්නේ යම් කිසි දෙයකින් කැමති නම් ඒ දේ තමයි ධර්මයට පිවිසීම කියන කාරණය. අනිත් හැම දෙයකම ප්‍රතිඵල ලබන කාලයක් ගත වෙනවා. නමුත් ධර්මයේ පිළිපදින මොහොතේම මේකේ ආනිසංස බලාගන්න පුළුවන්. ඇහැට රූපයක් දකින මොහොතේ, කනට ශබ්දයක් අහන මොහොතේම දැනගත්තොත් මේ තමන් අහන්නේ සෝත විඥානය නෙවෙයි, මේ දැන් තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥානය කියලා දැක්කොත් වෙනත් කෙනෙක් බණින සියලුම දේවල් වලින් ඒ මොහොතම නිදහස් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක් බණිනකොට බැන ගමන් අපිට මොකද වෙන්නේ? අපි ඒ රූපය රූප විඥානය කරගෙන, චක්කු විඥානය කරගෙන, ඒ බැනපු දේ සෝත විඥානය කරගෙන මේ සම්පූර්ණ අවිද්‍යාවත් එක්කයි අපි මේ දුකට විඳින්නේ. ඒ සම්දේහන මොහොතෙහි ඒකට පාදක වෙච්ච රූපේ නිරුද්ධ වුණා, ශබ්ද රූපේ නිරුද්ධ වුණා, සෝත විඥානේ නිරුද්ධ වුණා. මම මේක තේරුම් ගන්නේ මනෝ විඥානේ කියලා දැනගත්ත ගමන්ම තමන් අභ්‍යන්තරයට හැරෙන්නේ. ඒ අභ්‍යන්තරයට හැරුණ ගමන්ම ආයි බාහිර කෙනෙක් සමාදෙන කෙනෙක්වත්, මෛත්‍රී වඩන කෙනෙක්වත් ආයි බාහිර ඉතුරු වෙන්නේ නැහැ පින්නතුනි. බාහිර රූපයෙන් සපුරාම තමන්ට නිදහස් වෙන්නට පුළුවන්. මෙන්න මෙතෙන්ට තමයි බුදුදහමේ කියන්නේ යත්තනාමච රූපංච අසීස සම්ගෘජ්‍යති පටිගම් රූප සංඥංච එත්තේ සාචිද්දතේ ජටන් කියන. යම්කිසි කෙනෙක් මේ බාහිර රූපන්තේ නිදහස් වෙනවා නම්, අභ්‍යන්තර නාමයන්තර නිදහස් වෙනවා නම්, පටිගිය රූප සංඥාවක් කියන මේ දෙකෙනුත් නිදහස් වෙනවා නම්, මෙන්න මේක තමයි සියලුම ගැටළු වලින් ප්‍රශ්න වලින් නිදහස් වීමේ මාවත විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. එනිසා පින්වතුනි මේ රැස් වෙච්ච ඔබ හැම දෙනාම බොහොම සතුටුසය, දහමට ලැබිය අය, දහමත් එක්ක එකට ඉන්න අය, සත්පුරුෂ දහම් තියෙන අය. මම හිතන්නේ ඒ නිසාම තමයි ආනන්ද මහත්තයා මේ කාටත් පුද්ගලික ආරාධනා කරලා මේ සම්බන්ධ කරගෙන මේ පින්කම සිදු කළේ. ඒ නිසා ඔබ ළඟ තියෙන ගුණය තව තවත් වැඩි කරගන්න. අපේ වටිනාකම වැඩි වෙන්නේ අපි ගුණයෙන් නුවණින් දහමෙන් වැඩි වුණොත්. මේ බඩු මුට්ටු කොච්චර වටිනාකම තිබුණත් අපි එකමකට වටින්නේ නැහැ පින්නතුන්. අපි පාවිච්චි කරන වාහනයක් වටිනවා කියලා අපි වටින්නේ නැහැ. ඒ වාහනේ යන කෙනා කොයි මට්ටමෙන්ද හිතන්නේ ඒ වාහනේ යන කෙනා මොන වචනද කතා කරන්නේ? අන්න ඒ මට්ටමෙන් තමයි වාහනේ වටිනකම තීරණය වෙන්නේ. එනිසා පින්නොතින අන්නේ වටිනාකම ඒ බඩු භාණ්ඩ වලටත් Taman වටිනාකමක් දෙන්නට ඕන. ඒ පුළුවන්කම තියෙන මේ ධර්මයෙන් විතරයි පින්නොතුනි. එනිසා අන්නේ ජීවිතය තුළින් යම් කිසි කෙනෙක් සාර්ථක වෙනවා නම් ආධ්‍යාත්මික වශයෙන් ඒ කෙනාටත් ඒක සැනසීමක්, එයා ඇසුරු කරන්නට සැනසීමක්, ඒ වගේම දෙවියන් සහිත ලෝකයටත් ඒ තැනැත්තා ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ මියගේ ඥාතීන් අපි දිහා බලලා එය සතුටටපත් වෙනවා. අනේ අපේ ඥාතීන් මේ වගේ ධර්මයේ හැසිරෙනවා, අපටත් ඒ පින් අනුමෝදන් වේවා කියලා එය සතුට සිතින් පින් අනුමෝදන් වෙනවා. ඉතින් පින්තුනි, අද මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන පින්කම ඉතාම ලස්සනට සිද්ධ වුණා. ඉතින් ආනන්ද මහත්මිය මම හිතන්නේ මාස ගානක් ඉඳලා මේ පින්කමට මහන්සි වුණා. දානෝපකරණ සකස් කළා, ගෙවල් දොරවල් පිරිසිදු කළා, වත්පිඩිය පිරිසිදු කළා, මේ ඥාතීන්ට ආරාධනා කරලා බොහොම වෙහෙස මාසියලා මේ පින්කම සිදු කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් හුඟා සතුටට පාත්වන්න අද මේ සිදු කරන්න බලාපොරොත්තු වුණ දාන මේ පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත් සිදු කරගෙන ලැබුණා කියලා හැම දිනෙක මේ වගේ සතුටට පාත්වන්න. ආනන්ද මහත්මයාගේ නිවසේ මේ පින්කම සිදු කළත් ඔබ හැම දිනෙකම කල්පනා කරන්න, ඔබේම නිවසේ ඔබේම ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඔබේම මියගේ ඥාතීන්ට, ඔබේම අම්මල තාත්තලට ඥාතීන්ට පින් අනුමෝදන් වන්නට ආශිර්වාදාත්මක ආශිර්වාදයේ වෙන්නට සිදු කරපු පින්කමක්සේ කියලා හිතලා හැම දිනෙක මේක වගේ සතුටටපත් වන්න. ඉතින් මේ සිදු කරගත් සියලු පින්කම්වල බලයෙන් මේ දවස්වල 3කට කලින් අපෙන් වෙන් වුණු ආචාර්ය දෙහිණි සෙනවිරත්න නෝනා මහත්මිය මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ දවස්වලකට කලින් මිය ගිය අයරාංගනී සිරිමාන්න මාතාව, ඒ දෙහිණි නෝනගේ අම්මා, පෙකතු නෝන ඇතුළේ සහෝදරියන්ගේ දෑබර මෑණියන් ඇතුළු, ඒ වගේම ආනන්ද මහත්මයාගේ මිය ගිය දෑබර දෙමෝපියන් සහෝදරය ඇතුළු ඒ සියලුම ඥාතීන් හොද, ඒ වගේම මේ පින්කමට සහභාගී වුණු අතේත දුන්න ඔබ හැම දෙනාගේම නමින් මිය ගොස් පින් අපේක්ෂාවකින් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතීන් හොද, ඒ වගේම මේ පින දැක සතුටු විය හැකි යම් තාක් සත්‍යයන් විශ්සේ පොතන හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ උතුම් සංඝසතු දානමේ පින්කමින් සිද කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය අනුමෝදන්ව ඒ හැම දෙනාම පරලොවින් සුගතිගාමීව සසරින් සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා තැන් වඩමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, යතාවාරි වහපුරා පරිපූරෙන්ති සාගරන් ඒවමේවයිතෝ තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටන් යතානින්නම් ඒවමේවයිතෝ දෙන්නම් තේතානං උපකප්පති. රැස්කරගත් මේ සියලු කුසල දහම් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් රැක දෙත්වා. විශේෂයෙන් ඒ දෙහිණි නෝනගේ දෑබර පියතුමා ඒ සිරිපාන්න මහත්මා ඇතුළු මේ පිනතුන් හැම දෙනාම දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා. දෙවියන්ටත් මේ පිනතුන් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි ආනන්ද මහත්මා, නිරක්ෂිත හැම දිනෙකම එක වගේ සතුටට පත්වන්න අද දින මේ නිවස කේන්ද්‍ර කරගෙන ඔබ හැම දිනාටම උතුම් දානමය පින්කමකට සහභාගි වෙන්නට අවස්ථාව ලැබුණා කියලා. ඉතින් මේ සිදු කරගත් සියලු පින්දහම්, ඒ වගේම විශේෂයෙන් අප ආනන්ද මහත්මා සිදු කරන ඒ ශාසනික කටයුතු කැපවීම නිරතුරුව අගය කරනවා. එතුමා ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඉතාම ගෞරවයෙන් බොහොම මෛත්‍රියෙන් නිරතුරුව කටයුතු කරන කෙනෙක් මේ හැම දිනම වගේම. ඉතින් ස්වාමීන් වහන්සේලාගේ පහසුකම් ටික හොඳින් ලබා දෙනට එතුමා නිතර කල්පනා කරනවා. මං හිතන්නේ අවදියෙන් ඉන්න වෙලාව විතරක් නෙවෙයි, නින්දට ගියාම හීනෙන් පෙනෙනේවත් ස්වාමීන් වහන්සේලගේම දේවල් තමයි එතුමාට පේන්නේ. මං හිතන්නේ ආනන්ද මහත්තයා විතරක් නෙවෙයි, දෙහිහින උන්ටත් ඒක තිබුණා. සිහිනෙනුත් දකින්නේ හාමුදුරුවමයි. ඉතින් ඒ කියන්නේම ස්වාමීන් වහන්සේලා සමග එකට ජීවත් වෙනවා, උන්වහන්සේලාගේ අවශ්‍යතා සලකලා බලනවා, උන්වහන්සේලාගේ පහසුකම් සම්පාදනය කළ දෙන්නට ශාසනික හැඟීමෙන් බොහොම මෛත්‍රියෙන් කටයුතු කරන පින්නතුන්. ඒ නිසාම තමයි මේ වගේ හැම දිනක් මේකතු වෙලා මේ පින්කම් සිදු කරන්නේ. ඒ නිසා යෝගී ගුණයාගේ නිරතුරුව අගය කරනවා, ඔබට ආශිර්වාද කරනවා. ඒ නිසා මේ සිදු කරගත් සියලු පින්කමල අනිසංසෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැනසේවා. ජීවත්වන කාලයේ වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත්වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ.